नमस्कार विवा बुदुरुवनत समदा बुदुहिमि शरणयामि नमस्कार विवा दम्रुवनत समदा सदहम शरणयामि नमस्कार विवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार विवा तुनुरुवनत समदा तिसारन सारनयामि साधु පින්වත්නි අද පෝය දවසේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිහිට ලබා ගැනීමට ආශාවෙන් මේ සිල් සමාදන් වෙලා කාල ගෙවන්නේ අපිට මෙවැනි අවස්ථා හැම ආත්මෙම ලැබුණා කියලා කියන්න බෑ ඇයි එහෙම කියන්න බැරි හැම ආත්මෙම මිනිස්සුනාය කියලා අපි දන්නවාද නෑ හැම ආත්මෙම තෙරුවන් සරණ ගියා කියලා අපි දන්නවාද නෑ එහෙනම් අපි කිසිවක් දන්නේ නෑ අපේ ජීවිත ගමන තියෙන්නේ කොයි විදියටද එළොවින් මෙලොවට එනවා මෙලොවින් එලෝ යනවා එලොවින් ආයකුහර යනවා එහෙම ලොවින් ලොවට අපි යනවා එතකොට අපි එක්කන් යන්නේ කවුද තමන් කරපු දේ තමන් කරපු දේ තමයි තමන් එක්කගෙන යන්නේ එතකොට ඒ තමන් කරපු දේ කියලා කිව්වහම ඒ කියන්නේ තමන් කයින් කරපු දේ එහෙම නැත්නම් වචනෙන් කියපු දේ එහෙම නැත්නම් සිතින් හිතපු දේ තමයි අපි ඔය එක්කන් යන්නේ මේ ආත්මේ මේ මහා පොළවේ අපි යන්නේ දෙපා ඇතුව අපි ආත්ම කීයක් සිව්පාවලින් මහා පොළවේ යන්නේ නැද්ද ආත්ම කීයක් අපි බඩගාගෙන යන්නේ නැද්ද අපිට මතක දේවා මතක නැහැ එබඳු ජීවිතයක් ගත කරන අපිට අපේ ජීවිතේ හොඳ වේවා නරක වේවා ඒ සියල්ල මේ ඇතුලේ හැදින්නේ එක අම්ම කෙනෙක් හිටියා මේ අම්ම කාලයක් පින් කළා එයම්මට ඇස් වහගත්තාම දෙවියන් පේනවා. ඉතින් අම්ම කේකේ හිටියා. අනේ පුතේ මට නම් ආසා දෙවියන් අතර යන්නයි. ඉතින් එහෙම දිගට පින් කර කර හිටියා. ඉතින් අම්මට 100%ක් විශ්වාසය තිබ්බා. මොකද්ද? මරණින් මත්තේ දෙවියන් අතරේ යන්න පුළුවනි කියලා. ඒ අම්මා මරණාසන්න ඇඳට වැටුණා. නමුත් ඒ අම්මා දෙවියන් අතර යන්න ඕන කියලා හිත හදාගෙන සතුටින් ඉන්නවා. ඒ අම්මාගෙම දූලා දෙන්නේ ඈත ඉඳලා ආරංචි වෙලා අම්මට අසාධ්‍යයි කියලා අම්මා හොයාගෙන ඉද්දි අම්මා ඇඳ වැතිරිලා ඉන්නවා. මේ දූලා දෙන්න ඇවිල්ලා අම්මව බදාගෙන වැළපෙන්න ගත්තා. අම්මේ ඇයි මේ මොකද වුනේ? දාල යන්න එපා කියලා අම්මගේ මූණ අල්ලලා හෙල්ලුවා. අර අම්ම ලස්සනට හිත පිහිටවාගෙන හිටියා. ඒක නැතුව ගියා. එක හිතෙන් ආපු පින. ඒ නැතුව ගිය ගමන් අම්මගේ හිතේ තිබුණ වෙන පැත්තක්. අම්මා අසතුටු පැත්ත තරහ ආවා. අනේ මට සුගතියේ හිත පිහිටුවගෙන ඉන්න එක මෙවුන් නැති කරනවානේ. අම්මා මැරුණා. ඒ ඇඳ යටම මලයක් ඉන්නි වෙලා උපන්නා. ඔන්න දරුවන්ගේ දෑවැද්ද අම්මට දීපු. මාස කීපයක් ගිහී ඔක්කොටම වැහුණා. උඹලා තමයි කිව්වා මට සුගති ගමන නැති කළේ. අනතුරු තිබුණේ කොහෙද කියන්නේ දැන්? දරුවෝ ළඟද? කොහෙද අනතුරු තිබ්බේ? අම්මා ළඟනේ. හැබැයි දරුවෝ ළඟත් තිබ්බා. ඇයි අම්මා තනියම මේක කරගෙන ගියා මිසක් දරුවන්ට කියලා දීලා තිබුණේ නෑ මේ යන්නේ පුතේ සසර ගමනක් කියලා. අර මෝඩ දරුවෝ අවිද්‍යාවේ ගිලිච්ච පුහු අහංකාරයෙන් යුතු අය ඇවිල්ලා අර අම්මව විනාශ කළා. එහෙම බලද්දි ඇස්වහද්දි දෙවියන් පෙනිච්ච අම්මටත් එසේ උනි නම් අපි කොහොම සැලකිලිමත් විය යුත්තේද? දැන් තේරෙනවන්නේ හැටි. මේ නිසා මේ අපි ධම්මදසතන් පවත්වන්නේ පුහුවපේට නෙවෙයි, යම් කිසි අර්ථයක් දෙන්නයි. මේක මේ බිහිසුණුකම නිසා කලාතුරකින් මේ දෙපා ඇති මිනිස්සු අතර දීපදෝත්තමයන් වහන්සේ පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ දෙපා ඇති අය අතර සමහරු ඒ පාවලින් පොළොවේ ඇවිදගෙන යන්නේ මං අද මරන්නේ මොකෙක්ද? එහෙම නැද්ද? සමහරු ඇවිදගෙන යනවා මං අද කාගෙදයක්ද හොරින් ගන්නේ කියලා හිතාගෙන ඇවිදගෙන යනවා. සමහරු ඇවිදගෙන යනවා නරක හිතින් මං කායකද ඉන්නේ. සමහරු ඇවිදගෙන යනවා මං කාවද රවට්ටන්නේ. සමහරු ඇවිදගෙන යනවා මං කාගේ පවුලද කඩන්නේ කේලම් කියලා. වෙනවද නැද්ද? සමහරු ඇවිදගෙන යනවා සියලු දිනාට මෙත් සිත පතුරවා. සමහරු ඇවිදගෙන යනවා සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් දකිමින්. බුදු කෙනෙක් පහළ නොවි ඒ වගේ හිතකින් ඇවිද යන්න ලැබෙයිද? බුදුරජාණන් වහන්සේ පහළ වුණ නිසා, උන්වහන්සේගේ ආශ්චර්යවත් ධර්මය නිසා රාග දේශ මෝහයෙන් භරිත සිත් ඇති, විසිරුණු කල්පනා ඇති, අසංවර වචන ඇති, නොහික්මුණු සිත් ඇතිව ඇවිද ගියපු අය සංසිඳුණු සිතින් ශාන්ත සිතින් දමනය වූ ක්‍රියාවෙන් නිර්මල වචන ඇතුව පවිත්‍ර වූ සිත් ඇතුව මේ මහපොළොව ස්පර්ශ කරමින් ඇවිද ගිය යුගයක් තිබුණේ නැද්ද? තිබුණා. ඉතින් ඒ බිහිකලේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ඉතින් ඒ ධර්මයේ අසන්නෙන ඔබට එබඳු අයුරින් ඇවිද යන්න මහන්සි නොවුනොත් ඔබට යන්න වෙන්නේ කොහොමද කියලා කවුරු දනිද්ද? මනුස්ස ලෝකෙ දිපයින් ඇවිද ගිය කී දෙනෙක් මේ විදිසූපා වලින් ඇවිදිනවා ඇද්ද? මිනිස් ලොව දිපයින් ඇවිදගෙන ගිය කී දෙනෙක් මේ විද්දි බඩගාගෙන යනවා ඇද්ද? මිනිස් ලොව දිපයින් ගියපු කී දෙනෙක් මේ විද්දි වරල් ගසා යනවා ඇද්ද? ඒ නිසා මේ ලැබෙන මොහොතේ අර්ථය අල්ලගන්නට ඔබ දක්ෂ විය යුතුයි. ඒ දක්ෂතාවය ඔබට නැත්තම් ඔබ නිකම්ම නිකං ඇවිදගෙන යන කෙනෙක්, ඔබ නිකම්ම නිකං උයාගෙන කකා ඉන්න කෙනෙක්, ඔබ නිකම්ම ඇඳුම් ඇඳ ඇඳ ඉන්න කෙනෙක්, නිකම්ම ගමනකින් ඉවර වෙලා ඊට පස්සේ ඔබේ ක්‍රියාව විසින් ඔබ වෙන ලෝකෙකට අරන් යාවි. මෙලොව තියෙන කිසිවක් නැති ලෝකෙකට හැමෝටම ඕනෑම වෙලාවක වෙන්න පුළුවන් හරි මගට නොවැටුණොත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පිළිසරණින් විතරයි නුවණැත්තන්ට ඒ අවස්ථාව ලැබෙන්නේ. සමහර වෙනව ධර්මය අහන්න. නමුත් ඒ අයට අර්ථය ගන්න දන්නේ නැහැ. මොනව හරි පොඩ්ඩක් අල්ලගෙන යනවා. සමහර වෙනව ධර්මය අහන්න. වාඩි වෙලා ඉන්න අල්ලපු එක්කෙනාත් එක්ක ගැටිලා අමනාප සිතින් යනවා. සමහරු ධර්මය අහන්න එනවා. දාන ගණිති ගලක් හැපුණා. ඕකට තරහ වෙලා යනවා. එහෙම වෙච්චාගෙන මන් දන්නවා. නුවණ තියෙන එක්කෙනාමයි අර්ථය හොයන්නේ. ඉතින් ඒ නුවණ කාට තියෙනවාද කියලා අපිට හොයන්න බෑ. ඉතින් මං අද කල්පනා කළා ඔබට අපූර්ව දේශනාවක් අංගුත්තර නිකායේ තිබෙන්නේ ගවේෂී සූත්‍රය කියලා. මේක විස්මිත දෙයක්. දැන් බුදුරජාණන් වහන්සේ මහ පොළොවේ ඇවිදගෙන යද්දි කොච්චර ලස්සන ඇද්දනේ. රහතන් වහන්සේලා මහ පොළොවේ ඇවිදගෙන යද්දි ඒක නිකලෙස් නේ. නැසේවා වෙනසේවා කියකේ හිතාගෙන යන අයයි සූපත්ත්වා කියලා හිතාගෙන යන අය අතර වෙනසක් නැද්ද? තියෙනවා. ඒ දිනවල බුදුරජාණන් වහන්සේ මහත් භික්ෂු සංඝයා පිරිවරා චාරිකාවේ වඩිනෝ. චාරිකාවේ වඩිද්දී ඒ කියන්නේ දීර්ඝ චාරිකාවක දුර පළාතකට වඩිනවා. වඩිද්දී දැක්කා විශාල වෘක්ෂයන් ලොකු ගස් තියෙන සල් වනයක්. දැකලා මගින් බැහැර වෙලා ඒ සල් වනයේට ගිහින් ලොකු සල් ගහක් තිබ්බා. අතුපතර විහිද ගිය ලොකු සල් ගහක්. මේ සල් ගහ යටට වැඩියා. වැඩලා උන්වහන්සේ සිනහ පහල කළා. සිනහ පහල කරාම උන්වහන්සේගේ ශ්වේත වර්ණ දන්ත ධාතුන් වහන්සේලාගෙන් සුදු පාට රශ්මියක් විහිදෙනවා. ඒ රශ්මිය ශිරස වටා තුන්වරක් කැරකිලා නොපෙනියනවා. ඒකින් තමයි දැනගන්නේ භාග්‍යවතුන් වහන්සේට සිනහ පහළ වුණ සීක කියලා. ආනන්දයන් වහන්සේට මෙහෙම හිතුණා. භාග්‍යවතුන් වහන්සේ සිනහ පහළ කළ සීක නොකරුණෙහි තථාගතයන් වහන්සේලා සිනහ පහළ නොකරන සීක. අපි වගේ හිතිත් වෙලාවට හිනා වෙන්නේ නැහැ. අපිට මේ චූටි දෙයක් දැක්කත් හකක ගාලා හිනා යනවනේ. එහෙම නැහැ. ඇයි හේතුව? දන්නවද හේතුව? දමණය. දමණය වෙලා. උන්වහන්සේගේ ජීවිතයේ සෑම ශෛලයක්ම දමණය වෙලා. අවිස්සෙන්ද මුකුත් නැහැ. සංසිඳිලා. ඒ අපගේ පරම පූජනීය ආනන්දයන් වහන්සේ අහනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස සිනහ පහළ වෙන්න හේතුව කුමක්ද? කාරණය කුමක්ද? තථාගතයන් වහන්සේලා නිකරුණේ සිනහ පහළ නොකරන සීක. කියනවා ආනන්ද මේක ගොඩාක් කලින් බොහෝ වර්ෂ ගණනකට කලින් සිද්ධ වෙච්ච දෙයක්. ඒ කාලේ මේ ප්‍රදේශයේ විශාල නගරයක් තිබ්බා. ජනී ජනයා පිරී තිරී වාසය කළා. බොහෝ සමෘද්ධිමත්. ආනන්දය ඒ කාලේ වැඩ හිටියේ කාශ්‍යප නම් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ. ඒ කියන්නේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20,000 කාලේ ලෝකෙ කවුරුත් දන්නේ නැති මේ ඉතිහාසයේ කිසි කෙනෙක් දන්නේ නැති දෙයක් බුදුරජාණන් වහන්සේට වනාන්තරයේ ළඟට වඩිද්දි වැටහුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ ඒ කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට හිටියා උපාසකයෙක්. උපාසකෙක් හිටියා. උපාසක කියන්නේ කාටද? යමෙක් බුදුරජුන් සරණ ගියේද, ධර්මයේ සරණ ගියේද, සංඝයා සරණ ගියේද ඔහු උපාසකයෙකි. ඒ උපාසකගේ නම තමයි ගවීසි. කිව උපාසක ඒ උපාසකට හිටියා යහළුවෝ 500ක්. යහළුවෝ කී දෙනෙක්ද? 500ක්. මෙකලනම් 500ක් යහළුවන් ඇති එක උපාසකයෙක්වත් නැත. මේ උපාසක තෙරුවන් සරණේ හොඳට පිහිටලා හිටියා. හැබැයි සිල් රකින්න උනන්දු නැහැ. එකෙන උපාසක තමයි නමු සීලවන්ත උපාසක නෙවෙයි. ඒ නිසා ඒ උපාසකගේ යාළුවෝ 500ක් උපාසක තමයි. නමුත් සීලවන්ත උපාසකවරු නොවෙති. දිනක් කියන ආනන්දේ මේ උපාසක උන්න හිට දිනක් මෙන්න මේ අදහස ඇති වුණා. මන් තමයි මේ හැමෝටම මූලිකව වැඩ කරන්නේ. මන් තමයි මුන්දලාව ඒ කිවිකාවද අර යාළුවෝ ටික තිසරණී පිහිටන්න උදව් කළේ. හැබැයි අහංචම්හි සීලේසු අපරිපූර්ණකාරී මන් තාම සීල් පුරන කෙනෙක් නෙවෙයි. එනිසාම මේ මගේ යාළුවෝ 500ත් සීල් පුරන්නෝ නොවේති. ඊට පස්සේ කල්පනා කළා ඒ නිසා අපි අතරේ කිසි වෙනසක් නැහැ නොවේ. වෙනසක් නැති නිසා මේක හරි නැහැ. දැන් සම සමයි. ඇයි මටත් තිසරණේ තියෙනවා. මුන්දලාටත් තිසරණේ. මට සීලෙ නැහැ. මුන්දලාටත් සීලෙ නැහැ. දැන් සම සමයි. කල්පනා කළා මේ වැඩේ හරියන්නේ නැහැ. මේකේ කිසියම් විශේෂයක් මට ඕනේ. මොකද මන් තමයි මේගොල්ලන්ගේ නායකයා. කල්පනා කළා හිතුවා මම සීලේ පිළිපදන්න ඕනේ. සීලේ පිළිපදන්නට ඕනේ කියලා ඔන්න පන්සිල් සමාදන් වුණා. දැන් අර උපාසක ගවීසි තිසරණෙත් තියෙනවා පංචශීලෙත් තියෙනවා. යාළුවන්ට තිසරණේ තියෙනවා පංචශීලෙ නැහැ. ඊට පස්සේ යාළුවන්ට කතා කරලා කියනවා මිතුරනි මම අද සිට සීල් සමාදන් වෙච්ච කෙනෙක් වශයෙන් සලකත්වා කියලා කිව්වා. යාළුවන්ට දැන් මහා මොකද වගේ. ඇයි අපේ නායකයා දැන් තිසරණෙත් තියෙනවා පංචසීලුත් තියෙනවා. දැන් අපිට තිසරණ විතරයි නොවේ. පංචසීලෙ නැහැ නොවේ. ඊට පස්සේ මොකද කළේ? යාළුවෝ කල්පනා කළා මෙහෙම ආර්ය වූ අපගේ ගවේෂී උපාසක අපට බොහෝ උපකාරයි. අපේ සීල කටයුතු වලට මුල් වෙනවා. අපි මේ තිසරණී සමාදන් කෙරෙව්වා. දැන් ඔහු පංචශීලයේ ආරක්ෂා කරනවා. අපිට නෑනේ. ඊටවසේ කතා වුණා එහෙනම් අපි පංචිල් රකිමු කියලා මේ 500 කතා වෙලා පංචිල් සමාදන් වුණා. සමාදන් වෙලා ගවීසි උපාසක හොයාගෙන ගියා. ගිහින් කිව්වා යහළුව අද පටන් අපිත් පන්සිල් රකින්න අය. අපිත් පන්සිල් රකින්න අය හැටියට දරාගන්නවා කිව්වා. දැන් ආයේ දෙගොල්ලම සමානයි. සමාන වුණා. ඇයි දැන් ප්‍රධානියට තිසරණේ තියෙනවා පන්සිල් තියෙනවා. යාළුවෝ තිසරණේ තියෙනවා පන්සිල් තියෙනවා. දැන් ටික දවසක් ගත වුණා. දැන් ගවීසි ආයේ හිතනවා මම මේ උපාසකවරුන්ට හරි උපකාරී වුණා. දැන් මන් සීල් සමාදන් වෙලා වාසය කරනවා. දැන් මේ උපාසකවරුත් මන් නිසා සීල් සමාදන් වෙලා වාසය කළා. දැන් හැමෝම සමානයි. වෙනසක් නැහැ නොවැ. ඊට පස්සේ කල්පනා කළා දැන් මම මොකද කරන්නේ? මීට වඩා විශේෂයක් වැඩිපුර දෙයක් වැඩිපුර ගුණයක් මං ඇති කරගන්න ඕන. කල්පනා කළා හිතුවා මම හිනම් අද ඉඳලා බ්‍රහ්මචාරි පංචශීලී රකින්නවා. යාළුවන්ට වඩා දැන් විශේෂ වෙන්නනේ දැන් මේ ආස. ති උපාසකවරුන්ට කිව්වා මිතුරනි මං අද සිට බ්‍රහ්මචාරී පංචශීලයෙන් යුක්තව වාසය කරනවා. මම බඹසර සිල් ආරක්ෂා කරගෙන සංවරව වාසය කරනවා කියලා කිව්වා. දැන් යාළුව බැලුවා යහරි වැඩේනේ. ඇයි දැන් අපේ නායකයා විශේෂ වුණා? ඇයි අපිට කරගන්න බැරි අතිරේක උදයක් කරගත්තා. යාළුව කතා වුණා, එහෙනම් අපිත් දැන් මෙහෙම ඉඳලා හරියන්නේ නැත. යාළුව ගිහිල්ලා ගෙවල් වලට කියලා, ඉතින් ඒ ඔක්කොම සංසිඳවාගෙන යාළුව හිතුවා මොකද්ද, අපි සියලු දෙනාත් බ්‍රහ්මචාරී සීලෙට එන්න ඕනේ එහෙනම් කියලා. මොකද කළේ, ගවීසි උපාසකට ගිහින් කිව්වා, ආර්ය වූ ගවීසි උපාසක, ඔබ අපිට බොහෝ උපකාරයි, ඒ නිසා අපිට මේ මාර්ගය යන්න තිසරණිය හඳුන්වලා දුන්නා. දැන් ඔබ සීල්වත් වෙලා බ්‍රහ්මචාරී පංචශීලිය ආරක්ෂා කරන් ඉන්නවනම් අපිට අදහසක් ඇති වුණා, ඔබතුමාට මේ වැඩේ පුළුවන් නම් ඇයි අපට බැරි කියලා. ඒ නිසා අපි තීරණය කළා. මොකද්ද තීරණය කළේ? බ්‍රහ්මචාරී පංචශීලිය ආරක්ෂා කරනවා කියලා අපි තීරණය කළා. අද පටන් අපි සියලු දෙනාද බඹසර සිල් රකින්නන් ලෙස සලකාවා කිව්වා. ආය සමාන වුණා. දැන් ගවීසි තිසරණ සහිත වූ බ්‍රහ්මචාරී පංචශීලයෙන් යුක්තයි. ගවීසිගේ මිතුරනු තිසරණ සහිත බ්‍රහ්මචාරී පංචශීලිය ආරක්ෂා කර වාසය කරනවා. දැන් මෙහෙම කියද්දි පින්වත්නි ඔබට තේරෙන්නේ නැද්ද මේ කාලේ නම් මෙහෙම කරන්න බැරි බව? ඒ කියන්නේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච යුගයක ඉන්න මිනිස්සයා වේගයෙන් ගුණ සම්පන්න වෙනවා. දැන් මේක තේරෙනව නේද? ඒක මෙකල පරිහාන යුගේ නෙමේ. වේගින් ගුණ සම්පන්න වෙන්නේ නැහැ, වේගින් නුගුණ සම්පන්න වෙනවා. දුර්වල වෙන්න නම් වේගෙන් වෙනවා, පිනින් ශක්තිමත් වීම නම් හරි අසීරු. ඉතින් දැන් කිව්වා ගිහිල්ලා, දැන් අපි දැන් බ්‍රහ්මචාරී සිල් සමාදන් වෙලා වාසය කරනවා කියලා. ඊට පස්සේ ගවීසි උපාසක දැන් කල්පනා කළා, දැන් අපි ඔක්කොම සමානයි, මට කිසි විශේෂයක් නැහැ නොවැ කල්පනා කරලා. ඊට පස්සේ තු එහෙනම් මම තව ටිකක් මේක වැඩි කරගන්න ඕනේ මගේ සීලය කියලා කල්පනා කළා. මම රාත්‍රී ආහාරයත් වළකිනවා කියලා ගවීසි උපාසක හිතලා අර 500ක් උපාසකවරුන්ට ගිහිල්ලා කිව්වා, පින්වත් මිතුරනි මම තව තීරණයක් ගත්තා කිව්වා. මං අද පටන් රාත්‍රී ආහාරයෙන් වැළකුණු, විකාල භෝජනයෙන් වැළකුණු, ඉර අවරට යන්නට පෙර ආහාර කෘත්‍යය කරන කෙනෙක් කිව්වා අද සිට. ඒ අයුරින් මාව පිළිගනිත්වා කිව්වා. ඉතින් ඒගොල්ලෝ අනුමෝදන් වුණා. දැන් අර යහළුවන්ට මොකද වගේ? ඇයි දැන් ආයි යාළුව පහත යා උසස් වුණා. සාමාන්‍යයෙන් වර්තමානෙ වෙන්නේ මේක නෙමෙයි. යහළුවා දුස්සීල පිරිසක් අතර ඉන්නකොට යහළුවා සීලවත් වෙච්ච ගමන් අර දුස්සීල කාණ්ඩේ අරයව අතාරිනවා. හදන්ද බෑ, ඒක නරක් වුණා කියලා. ඊළඟට සීලවන්ත වෙච්ච එක්කෙනා බැරි වෙලා බඹසර සිල් රැක්කොත් අර අනිත්‍යාලු ටික ගෙදෙට්ට ගිහිල්ලා කියන ඕන්න ඔබලා අමාරු වෙටින් යන්නේ, පවුල් කඩාගප්පල් වෙනවා මේ වැඩෙන් කියලා. වෙනවද නැද්ද? අන්න මේ පරිහාන යුගයේ හැටි. ඊට පස්සේ විකාල භෝජනයනුත් වළකිනවා කිව්වොත් ඊට පස්සේ කියන්නේ මොකද්ද? යාළුවෝ ටික ඔන්න දැන් ලෙඩ වෙන්න කරුණක් හොයාගෙන රැට නොකා දිගට මිදල රස්සාවක් කරපම් බලන්න කියයි, මත් වෙයිද කියලා. වෙනවද නැද්ද? ගරහනවා මිසක් ගුණේට ගුණේ අනුමෝදන් වෙනවා නම් ඒ ඉතා ස්වල්පයයි, ඉතා ස්වල්ප දිනයි. පෙර සසරේ යම් කිසි බණක් අහපු ධර්මයේ කිරී පැහැදිච්ච කෙනෙකුට එබඳු හැඟීමක් හිතේ මුල් බැසලා තිබ්බොත් එයා විතර සතුටු වෙයි. අනිත් අය ඔක්කොම කිය මොකද්ද මේ කරගන්නේ පිස්සු කියයි. ආන් එකයි මේ වර්තමානයේ ගුණධර්ම වලින් දියුණු වෙන්න බැරි නරක දෙයට ඕන තරම් එකතු කරන්න පුළුවන්. ඉතින් ගවීසි උපාසක දැන් බ්‍රහ්මචාරී පන්සිල් උත් රකින්නවා, විකාල භෝජනෙන් වැලකී වාසය කරනවා. ඊට පස්සේ ඒ උපාසකවරු කල්පනා කළා, ගවීසි උපාසක අපිට බොහෝ උපකාර වුණා, අපිට මේ මාර්ගය කියලා දුන්නා. දැන් ගවීසි උපාසක විකාල භෝජනයනුත් වැලකී වාසය කරනවා. ගවේෂී උපාසකට විකාල භෝජනිනුත් වැලකී වාසය කරන්නට පුළුවන් නම් ඇයි අපට බැරි කියලා අර 500ක් උපාසකවරු ගවේෂී උපාසක හම්බ වෙන්න ගියා. ගිහිල්ලා කිව්වා ආර්ය වූ ගවේෂී උපාසකතුමනි, අද පටන් අප සියලු දෙනාද විකාල භෝජනයෙන් වැළකුණු උපාසකයන් හැටියට සලකාවා කිව්වා. දැන් ආයෙ සමාන වුණා. දැන් එතකොට 500යි 501ක්නේ පිරිස ඔක්කොමනේ. ඊට පස්සේ ගවේෂී උපාසක කල්පනා කළා, දැන් ආයි සමානයි, විශේෂයක් නැහැ නොව විශේෂයක් ඇති කරගන්න ඕන. ඒ කාශ්‍යප භාග්‍යවත් අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කරා ගියා. ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මට පැවිද්ද ලැබේවා, මට උපසම්පදාව ලැබේවා කියලා. අර උපාසකුරු දන්නේ මේ කාරණේ. දැන් ඔන්න ආරංචියක් ආවා. මොකද ආරංචිය? ගවේෂී උපාසක පැවිදි වුණා, උපසම්පදා වුණා කියලා ආරංචියක් ආවා. ඊට පස්සේ ගවේෂී උපාසක අර යාළුවන්ගෙන් වෙන් වුණා. දැන් වෙන් වුණානේ, සංඝයා අතරට ගියා. සංඝයා අතරට ගිහිල්ලා සංඝයා කියන කරුණුවනුව වාසය කරමින් තනි වුණා. තනි වෙලා අප්‍රමාදී වුණා. අප්‍රමාදී වෙලා බලවත් වීරියක් ගත්තා. බලවත් වීරියක් අරගෙන ධර්මය අවබෝධ කිරීම පිණිස අත් නොහරින උත්සාහයෙන් දිගටම සිටිනකොට සුළු කලකින් නිකලෙස් වුණා. අරහත්වයට පත් වුණා. සංසාරෙන් අත් මිදුණා. භවයේ එතරට ගියා. කිසි දවසක කෙලෙසුන්ට යට නොවෙන අමා නිවන කියන දූපතෙහි පිහිටියා. ඒ ගවේෂී රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුණා. දැන් අර යහළුව කල්පනා කරනවා, අපගේ ආර්ය ගවේෂී උපාසක අපට බොහෝ උපකාර වුණා, අපිට මේ මාර්ගයේ ගමන් කරන්න නායකත්වය දුන්නා, අපි සමාදම් කෙරෙව්වා. දැන් ගවේෂී උපාසක කිස්රවුල් බහා කසාවත් පුරවා ගිහිගෙයි නික්ම බුද්ධ ශාසනේ පැවිදි වුණා. ඊට පස්සේ කල්පනා කළ, එහෙනම් අපි පැවිදි වෙමු. ඊට පස්සේ උපාසිකාවන්ට කියන්න ඇති, ඒ කාලේ මේ වගේ නෙමෙයි පින්වන්ත අයනේ, දැන්නේ අයියෝ මේ මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා කඩන් වැටෙනවානේ. ඒ මොකද හේතුව? අපිට කුසල ලකුසල පිළිබඳ අවබෝධයේ මදිකම. ඒ අවබෝධය මදි වෙන්නේ මොකක් නිසාද? පින මදිකම. ඒකයි, පින මදි වෙන්නේ මක් නිසාද? අපි නුවණින් කටයුතු නොකළ නිසා. ඊට පස්සේ අර 500ක් මිතුරන් ඒ කාශ්‍යප භාග්‍යවත් අරහ සම්මා සම්බුදු රජාණන් වහන්සේ බැහැදකින්ට ගියා. ගිහින් ඒ කාශ්‍යප භාග්‍යවත් අරහ සම්මා සම්බුදු රජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, භාග්‍යතුන් වහන්සේ සමීපයේ අපටද පැවිද්ද ලැබේවා, උපසම්පදාව ලැබේවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ, ආනන්දය, මිතුරන් පිරිස පැවිදි වෙලා උපසම්පදා වුණා. එතකොට අර ගවේෂී රහතන් වහන්සේට මෙහෙම හිතුණා, මම අනුත්තර වූ විමුක්ති සැපය සුවසේ ලබන කෙනෙක්. මං අනුත්තර වූ විමුක්ති සැපය නිදුකින් ලබන කෙනෙක්. මං අනුත්තර වූ විමුක්ති සැපය නිතර ලබන කෙනෙක්. අහෝ, මේ 500ක් වූ භික්ෂුන් වහන්සේලාද අනුත්තර වූ විමුක්ති සැපය සුවසේ ලබත්වා කියලා. ඊට පස්සේ ගවේෂී රහතන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට අවවාද කළා, අනුශාසනා කළා. සුළු කලකින් යමක් උදෙසා කුල පුත්‍රයෝ ගිහි ජීවිතයේ අත්හැර උතුම් සසුනේ පැවිදි වෙද්ද ඒ උතුම් අරහත්වය අනුත්තර වූ විමුක්තිය සාක්ෂාත් කරන්නට අර පන්සීයක් භික්‍ෂුන් වහන්සේලාට පුළුවන් වුණා. ඒ පන්සීයක් භික්‍ෂුන් වහන්සේලා භවසාගරයේ තරණය කළා. සසර කතරින් එතෙර වුණා. කෙලෙස් සැඩ පහරට යට නොවන අමා නිවන නම් වූ දූපතෙහි පිහිටියා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා, ආනන්දය බලන්න, උතුම් දේ සොය සොය වැඩි කොට ගිය අයුරු, උතුම් දේ ආශා කරමින් ඒ සොය සොයා ගිය අයුරු, උතුම් දේටම බැඳුණු සිතින් වාසය කළ අයුරු, ආනන්දේ බලන්න, ඒ ගවේෂී ප්‍රමුඛ පන්සියයක් උපාසකවරු උත්තම වූ දෙයක් සොයමින් වීරිය කොට අවසානයේ අනුත්තර වූ විමුක්තිය ස්පර්ශ කළා. ආනන්දයෙහින් ඔබත් මෙලෙස සිටිය යුත්තේය. අප විසිනුත් සිටිනවාට වඩා උතුම් දෙයක් සොය යුත්තේය. දැක්කනේ අර සිටිනවාට වඩා උතුම් දෙයක් සොයන්න කියලා අර අම්මට වෙච්ච දේ. ඒ මොකද හේතුව? ඒක හොයන්න ගියේ තමන් විතරක් දරුවන්ට කිව්වේ නැහැ. මෙහෙම ධර්මයක් තියෙනවා, මම මෙහෙම කල්පනා කරනවා, මං ආසයි මේ සුගති උපත ලබන්න, අනේ දරුවනි මට මේකට සහය දෙන්න කියලා. අම්මගේ පාඩුවේ අම්මා කරගෙන ගියා. දරුවෝ දන්නේ නැහැ. දැක්කද වෙච්ච දේ? ඒ නිසා දැන් අපි දැන් ධර්මයේ හොයාගෙන එනවා. ආවට පස්සේ දසමෙන් දසමේ හෝ ඉන්න තැනට වඩා උසස් ගුණයක් තමයි ඇති කරගන්න ඕන. දැන් අපි ගමු සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ දේ අසංඛේය කල්ප ලක්ෂයක්. අසංඛේය කල්ප ලක්ෂ දෙකක් නිවන හොයාගෙන වීරිය වැඩි උත්තමයි. මහා පිම්බලයකින් හිටපු සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිම්බලේ උන්වහන්සේගේ සෑම සිටිවිල්ලකම, සෑම කල්පනාවකම, සෑම ක්‍රියාවකම දිස්සුණා. කොහොමද දිස්සුනේ? උන්වහන්සේ හිටියේ පාපිස්සක් වගේ. අන්න දිස්වෙච්ච විදිය. සාරිපුත්ත මහරහතන් වහන්සේ හිටියේ කොහොමද? පාපිස්සක් වගේ. අන්න අමාරු දේ. පාපිස්සක් වගේ හිටියා. කොච්චර උන්වහන්සේ නිහිතමානීද කියන්නේ. සමහරු සැක කළා, මෙහෙම නිහිතමානී වෙන්න පුළුවන්ද කියලා. මිසදුටු බමුණෙක් කතා වුණා, මේක නම් වෙන්න බෑ, මෙහෙමත් පුළුවන්ද මිනිසෙකුට ඉන්න? නිහිතමානීතර නෑ නෑ, මේකේ වෙනසක් ඇති කියලා පිටිපස්සෙන් ගිහිල්ලා දවසක් අත දිග ඇරලා පිටට ගැහුවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ. උන්වහන්සේ පිටිපස්ස බැලුවා, පින්වත් උපාසක, කෙසේද ඔබට ඔබේ අත රිදුනාද? වැඳ වැටුණා, ස්වාමීනි සාරිපුත්තයන් වහන්ස, ඔබ වහන්සේ හිතන විදිය අද්භූතයි, ආශ්චර්යයි. මෙවැනි ආකාරයේ සිටිවිලි ඔබ වහන්සේ ඇති කරගත්තේ කොහොමද? අන්න පිම්බලේ. එයයි පිම්බලේ. සාමාන්‍ය ලෝකයා එහෙම ඉවසීමට තැනක් දෙනවද? නෑ. දැන් ඔබම හිතන්න ඔබේ ජීවිතය ගැන. ඔබට ඉවසන්න බැරි වෙච්ච තැන්වල ඇතිවෙච්ච ප්‍රශ්න නිසා ඔබට දුක හිතෙන දේවල් නැද්ද? නමුත් ඒ අවස්ථාවේ ඔබට ඉවසීම තිබ්බනම් ඒ ප්‍රශ්නේ නෑ නේද? ඒ නිසා පින්බලය කියලා කියන්නේ ඒ පින හරහා කෙනෙකුට ඇති වෙන්නේ ගුණයක්. ඒ ගුණේ තමයි පින්බලෙන් ලැබෙන්නේ. එතකොට බලන්න, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණය ප්‍රකට වුණේ කුමකින්ද? උන්වහන්සේ තුල තිබිච්ච අසාමාන්‍ය නිහිතමානීකමෙන්. උන්වහන්සේගේ නිහිතමානීකම නිසාම සමහරුන්ට උන්වහන්සේ අඳුනගන්න බැරි වුණා. නමුත් උන්වහන්සේ වාසය කළේ මහ පොළොව වැනි සිතකින්, ජලයේ වැනි සිතකින්, සුළඟ වැනි සිතකින්, ගින්න වැනි සිතකින්, ගින්නට තරහ යන්නේ ජලයට තරහ යන්නේ ජලය තුල මල් හේතුව ජලය තුල අසුචි හේතුව කියලා තරහ යන්නේ ගින්න තරහ වෙන්නේත් නැහැ පොළොව තරහ වෙන්නේත් නැහැ ඒ වගේ හිතක් දැන් අපි මේ එනවා දැන් ධර්මයේ අහන්න ඇවිල්ලා ධර්මයේ ඉගෙන ගන්න චුට්ටක් යහම යා වෙනකට අපිට තරහ යනවා නะ අපි මාන්නෙන් ඉන්නවා නะ ආඩම්බර වෙනවා නะ මට සලකපන් කියලා අපිට ගුණයක් කරා යන්න බැරුව යනවා ඒකයි දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ එහෙම වුණා පොඩි ස්වාමීන් වහන්සේ අවුරුදු 7යි වයස මහාන කළා මහාන කරපු දවසේ නිකලෙස් වුණා රහතන් වහන්සේ නමක් දැන් අවුරුදු 7යි දැන් දන්නේ නැහැ ගුරු ස්වාමීන් වහන්සේ මේ තමන්ගාව මහාන වෙච්ච මේ පොඩි නම රහතන් වහන්සේ කියලා දන්නේ නැහැ නමුත් මේ පොඩි නමගේ තියෙනවා කිසි වෙනස් වෙන්නේ නැති ගතිගුණ කලබල නැහැ සාන්තයි සංසිඳිලා ඉවසනවා සතුටින් ඉන්නවා කියන දේ කරනවා දානිට වඩිනවා දාන්නේ නැහැ හිස් සතුටින් වඩිනවා සතුටින් ඉන්නවා දානිට වඩිනවා මිනිස්සු බයිනවා පොඩි එකෙක් මහාන කරන් කියලා සතුටින් ඉන්නවා ඊට පස්සේ හිතුණා මේ පොඩි නම හරි අසිරිමත් මම මේ පොඩි නමත් එක්ක භාග්‍යතුන් වහන්සේ බහ දකින්ද යන්න ඕනේ පොඩි නම භාග්‍යතුන් වහන්සේ වන්දනා කරවන්න ඕනේ පොඩි නම ලව පොඩි නම අපි භාග්‍යතුන් වහන්සේ බහ දකින්නට යමු පිටත් වුණා අතරමඟ එක ආවාසයක නැවතුණා ඉතින් පයින් යන්නේ කාටද දැන් එක කුටියක් හම්බ වුණේ දැන් ගුරු ස්වාමීන් වහන්සේ ඇඳේ චතපෙනවා පොඩිනම බිම පැදුරේ ඒ යඳ පුංචි යඳක් උස නැති දැන් පොඩිනම කල්පනා කරනවා මෙහෙම මගේ ගුරු දේවයන් වහන්සේට ඉක්මනට නිින්ද යනවා මගේ ගුරු දේවයන් වහන්සේට සමහර විට පරක් වෙලා අවදි වෙනවා ඉතින් සාමණේර කෙනෙක් කුටියක සිටිද්දී පරක් වෙලා අවදි වුණොත් ඒකේ ගුරු දේවයන් වහන්සේට හොඳ නැහැ ඇවතක් සිද්ධ වෙනවා ඒ නිසා මං නිදානොගෙන ඉන්න ඕන. එතකොට ගුරු දේවන් වහන්සේට ආපත්‍ය නැහැ. ඒ කාලේ ලාම්පු මුකුත් නැහැ නේ කරවලයිනේ. ගුරු දේවන් වහන්සේ සැතපුණා. පොඩි නම මේ පහලින් වාඩි වෙලා භාවනා කරනවා. පොඩි නමට නිින්ද යන්නේ නැහැ දැන්. ගුරු දේවන් වහන්සේව අර චූටි වරදින් බේරන්න. ඊට පස්සේ මොකද වුනේ? කරවලේ කුකුල හඬලනව ඇහුණා. එතකොට ගුරු දේවන් වහන්සේ තුහා හා දැන් එහෙනම් මේ අරුණ නැගින්න ළඟයි එහෙනම් පොඩිනම නැගිට්ටුවල එළියට යවන්න ඕන කියලා කිව්වා වටාපත ගත්ත අතට පොඩිනම කිව්වා එතකොට පොඩිනම හිටිය සැතපීලා නෙවෙයි දැන් ගුරු දේවයන් වහන්සේ දන්නේ නැහැ පොඩිනම සැතපීලා නැහැ කියලා පොඩිනම අවදි වෙන්න කියලා අර පවන් අත් අරගෙන පහට ගැහුවා මෙහෙම කළ පහත් කළා පොඩිනමට තට්ටු කරන්න පොඩිනම වාඩි වෙලා හිටිය ඇස් දෙක ඇරියා පොඩිනම කියන එකට එක ඇහැකට වැදුනා අර පවන් අත් වැදිච්ච ගමන් ඇහැ අන්ධ වුණා දැන් ඇහි ලීවැක් කිරන පොඩිනම ඇහැ වහගත්තා යතින් වාගෙන එහෙමයි ස්වාමීනි කියලා කුටියෙන් එළියට ගියා ඊට පස්සේ දැන් පොඩිනම ගුරු දීවෙන් වහන්සේට උදී දෙහැට්ටකුයි පැන් එකකුයි අරගෙන ඇවිල්ලා එක ඇහැක් වහගෙන තනි යටින් දුන්නා ගුරු දීවෙන් වහන්සේන පොඩිනමට මොකද වුනේ වත් අමතකද මාන්‍යාවද මෙච්චර ඉක්මනට තනි අතින් දෙන්න ඉගෙනුවේ කවුද කණේ ස්වාමීනි මගේ ඇහැට පොඩි අසනීපයක් තිබුණා ඇයි පොඩිදම මට කිව්වේ නැත්තේ කියලා ගුරු දේවන් වහන්සේ පොඩිනම පුටියෙන් ඉලිටනම් බැලුවා ඇහෙන් එකයි ලී අතේලි මක්ුණාද පොඩිනම කියලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේගේ වැරද්දක් නැහැ මේ වටාපතින් ගසද්දි මගේ ඇහි වැදුනා කිව්වා ගුරු දේවයන් වහන්සේ පොඩිනම ඉදිරියේ වැඳ වැටුණා අනේ පොඩිනම මට සමාවනසේක්වා කිව්වා බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් ගියා පොඩිනම බුදුරජාණන් වහන්සේ දකින්නකට මේ ඇහැසුවපත් වුණා ගුණය ඒව මොනවද ඔබ ආසකලීතු දේ ගුණය කීකරුකම ඉවසීම මෛත්‍රිය දරා ගැනීම මේ ඔක්කොම අපි ආස කළ යුතුදී ආස නොකළ යුතුදී මොනවද ප්‍රශංසාව ආස නොකළ යුතුදී ප්‍රශංසාව ආස නොකළ යුතුදී ලෝකෙන් දෙන සම්මානය ඒ හැම එකකින්ම ඔබ මුලා වෙයි ආස කළ යුතුදී ගුණේ ඒ ගුණේ ලබන්ට ලේසි නෑ ඒ ගුණේ ලබන්නට අමාරු දැන් බලන්න හිතලා දැන් ගවීසි උපාසක යහපත් වෙද්දී කවුරුත් බාධා කළේ නෑ හැමෝම අනුමෝදන් වුණා හැමෝම අනුගමනය කළා ගවීසි උපාසක සීලෙන් වැඩෙද්දී කවුරුත් බාධා කළේ නෑ හැමෝම අනුමෝදන් වුණා හැමෝම අනුගමනය කළා ගවීසි උපාසක පැවිදි වෙද්දී හැමෝම අනුමෝදන් වුණා ඊට පස්සේ හැමෝම අනුගමනය කළා ගවීසි උපාසක රහත් වෙද්දී රහතන් වහන්සේ නමක් වෙද්දී අර හැමෝම මේ මාර්ගෙම ගිහින් රහතන් වහන්සේලා වුණා දැන් මේ ගුණයකට ආසා කිරීම අපේ තියෙන ආසාවල් අතර ශ්‍රේෂ්ඨ වූ ආසාවක් දැන් බලන්න අපිට ඇතිවෙනවා නේද ආසාවන් ආසාවන් ඇති වෙනවා අසවල් කෑම හදාගෙන කන්නට ඕන ඇතිවෙනවද නැද්ද ඇති වෙනවා ඉතින් අපි ඒක හදාගෙන කන්නේ නැද්ද කන්නවා අසවල් ඇඳුම අඳින්නට ඕන ආසාව ඇතිවෙනවද නැද්ද ඇතිවෙනවා ඒක අපි අඳිනවා අසවල් කෑම කන්නට ඕන කියලා අපි කී වතාවක් නම් කෑම කාලා ඇද්ද එතකොට මේ ආසාව අපි ගුණවත් කරන්නේ ආහාරයේ කෑමෙන් මේ ආසාවේ කටයුත්ත ඉවරයි ඒකෙන් අපිට ගුණයක් ලබා දෙනවද අපි ශ්‍රේෂ්ඨ කරන දෙයක් නෑ අපි ඇඳුම් අඳිනවා අසවල් ඇඳුම අඳින්නට ඕන කියලා ඒ ඇඳුමින් අපිට ශ්‍රේෂ්ඨත්වයක් ලබා දෙන්නේ නෑ ඒ ඇඳුම කිලුටු වෙලා ඉවර වෙනවා දැන් මට මතකයි අපි පුංචි කාලේ අපි සපත්තු ඉල්ලලා අඳනවා ඉතින් අම්මලා බොහොම අමාරුවෙන් ගිහිල්ලා බැන බැන අරන් දෙනවා සපත්තු වෙච්ච දෙයක් නෑ දැන් මතක් වෙද්දි ඇයි අපි ආශ කරපු දේවල් අපි ආශ කරපු දේවල් අපිව ගුණවත් කරන්න උදව් වෙන දේවල් නෙවෙයි ඒ නිසා තම තමන්ගේ ජීවිතේම තම තමන් කල්පනා කළ යුතුයි තම තමන්ගේ ජීවිතේ කල්පනා කරාම තම තමන්ට තම තමන්ගේ ජීවිතේ පේනවා ඒ කල්පනා කිරීමේදී තම තමන්ට පුළුවන් හිතන්න මෙහෙම මං වැඩිපුර කොට තිබෙන්නේ මෝඩ කන්ද නුවණින් කළ යුතු දේද කියලා මෙනෙහි කරද්දි කුඩා අවදී ඉඳලා තමන් කරපු මොනවද ඉස්මතු වී එන්නේ මෝඩකම්මයි ඇත්තද බොරුද ඇත්ත මම වචනෙන් වරද්දු ගත්ත දේවල්ද වැඩි වචනෙන් හොඳ කරපුවද වැඩි තමන්වම හොය හොය ඉන්න ඕනේ එතකොට හොඳට ඒ චිත්‍රේ එනවා මොකක්ද එන්නේ වැරදිච්චාම වැඩි හොඳ ඒවා නෙවෙයි හැබැයි මෙහෙම පේන්න නම් ඉස්සල්ලා අතාරින්න ඕනේ එතන මොකක්ද අතාරින්න තියෙන්නේ මම අතාරලා බලන්න ඕනේ මම අතාරලා බැලුවොත් විතරයි ඒක පේන්නේ මම තියාගෙන බැලුවොත් එයාට පේන්නේ මම මෙහෙම කළා තියෙනවනේ ඒ වුණාට මම මෙහෙමත් කළා නෙව ඒ නිසා ඒ බැනිල්ල වරදක් නෑනෙව කියලා අපිට හොයාගන්න බැරි විදිහට ආයේ අර මමත්වයේ විසින් අපිව මුලාවේ දානවා හේතුඵල විමසන්න තියෙන අවස්ථාව නැති වෙනවා ඉතින් අර විදිහට බලලා ඊට පස්සේ හිතන්න ඕනේ දැන් අපි මේ වෙද්දී ගුණයෙන් කොච්චර දියුණුද සාමාන්‍ය කෙනෙකුට හිතෙන්නේ එහෙම නෙමෙයිනේ දැන් කාලේ ගුණයෙන් නෙමෙයි හිතෙන්නේ මම අර චෛත්‍ය වැන්දා මෙතෙන්ට ගියා අර මල් පූජා කළා අර මෙහෙම කළා මෙහෙම කළා කියලා හිතෙනවා ඒකෙත් වරදක් නැහැ නමුත් ඒකට වඩා වේගවත් නැද්ද ගුණ මෙනෙහි කිරීම දැන් අපි ගත්තොත් සමහරට අර අම්මට වැරදුනේ එතන නේද නම දානි දුන්නා සිල් රැක්කා වන්දනාමාන කළා මල් පම් පූජා කළා මේවෙන් සතුටු වෙවි හිටියා ඒ අම්මට නිකන් ඡායාව වගේ පෙවුණා මොකද්ද දෙවිවරු පෙවුණා නමුත් අම්ම දැක්කේ නෑනේ අනතුරු තමන් ළඟ තියෙන ද්වේෂය ඒ අම්මා ද්වේෂය දැනගෙන මේ ළඟම නේව සර්පයා ඇතුලේ නේව සර්පයා කියලා දැක්කනම් මුලින්ම සර්පයාට නැගිටින්න දෙන්නේ නෑ නේද ආන් ඒකයි එතකොට ඒ අම්මා ගුණ සොය සොයා නොගියේ කි වැරද්දෙන්නේද අර සිදුර හැදුනේ ඒ සිදුරෙන් නේද අකුසලේ වර්ධනය වුනේ එතකොට බලන්න අපිට මේ ලෝකේ ආඩම්බර වෙන්න කිසි දෙයක් නැහැ හිතට ගන්න කිසි දෙයක් නැහැ ඇයි දැන් අපිට හිතට ගන්න මොනව හරි තිබ්බනම් කමක් නැහැ එන්න එන්න තරුණ වෙනවනම් නේද අතපය හයිය වෙලා තිබුණාට වඩා දත් හයිය වෙලා ඈ නේද හොඳට වේගෙන් යන්නේ පුළුවන් වෙලා පැය ගණන් අතපය හකුළුවාගෙන ඉන්න පුළුවන් නම් ආඩම්බර වීමට කරුණකි ඇයි මම කලින් දුර්වලව සිටි කෙනෙක් මි එනමුදු දැන් වනාහි මම මහා සවිමත් කෙනෙක් මි එන්න එන්න මේ මොකද වෙන්නේ මේ වැහැරෙනවා වෙනවද නැද්ද එහෙම වෙවි චිරුරෙන් වැහැරෙද්දි ඇතුලෙන් මුලා වෙවි ඉන්නවනම් චිරුරෙන් වැහැරෙද්දි ඇතුලෙන් ආඩම්බර වෙවි ඉන්නවනම් චිරුරෙන් වැහැරෙද්දි ඇතුලෙන් මත් වෙවි ඉන්නවනම් ඉබඳුවයි තමයි මේ ලෝකේ දෙපා අතරින් ගීපු අයට වෙන වෙන පාවලින් යන්න වෙන්නේ සුළු වැඩද ඇයි පුද්ගලෙක් නෙමෙයි මේක කරන්නේ මේ උපත කරා අපව ගෙන යන්නේ පුද්ගලෙක් නෙමෙයි තමන්ගේ ක්‍රියාව තමන්ගේ අභ්‍යන්තරය ඇතිදී ඒ අම්මට ඉදා හිතුණනම් මේ ළමයි ඇවිල්ලා මට මෙහෙම කරදර කරනවා මං හිත කලබල කරගන්නට හොඳ නෑ මේ ළමයිගේ දුක වෙන්න ඇති මේගොල්ලන්ට මෙහෙම වෙන්න දෙන්න කමක් නෑ මම මේ හිත හදාගෙන ඉන්නවා කියලා ඒ අම්මා ඒ සටන ගෙනිච්චනම් ඇතුලේ මේ ළමයි කරදර කරාට කමක් නෑ මෙයාලා දන්නේ නෑනේ මම මේ හිතන විදිය ඒ නිසා මේගොල්ලන්ගේ මම මුකුත් බලාපොරොත්තු වෙන එක වැරදි මම්ම හිත රැක ගන්න ඕනේ කියලා කාරණේ ඒ අම්මට කලින් වැටහිලා තිබ්බනම් ඒ අම්මට දෙවියන් අතරට යන්න තිබුණා ඒ අම්මා හිතුවා මට කවුරුවත් බාධා නොකරත්වා ඔන්න වැරදිච්ච තැන මට කවුරුවත් බාධා නොකරත්වා කියලා හිතුවා ඒ බාධාව අභියස හිත හදා ගැනීමේ හැකියාව නැතුව ගියා අන්න ඒකයි වෙලා තියෙන්නේ ඒ නිසා මේක හරි විදියට අපි තේරුම් ගත යුතුයි මොකද හේතුව මේ සසරේ අපි ආපු ගමන අති දීර්ඝයි කියලා නානා ආත්ම ඉපදීපද ආවා කියලා අපි දැන සිටියේ නැහැ අපිට වැටහීමකුත් නැහැ බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් තොරව අපිට ඒක දැනගන්නට ක්‍රමයකුත් නැහැ හැබැයි අපිට එකක් තේරුම් ගන්න පුළුවන් තමන්ගේ හිතේ ඇති ස්වභාවය තේරුම් ගන්න බැරිද අපි හිතාගෙන ඉන්න ස්වභාවයේද හිතේ තියෙන්නේ ඊට වඩා දරුණු ස්වභාවයක්ද දරුණු ස්වභාවයක් අපි හිතාගෙන ඉන්න ස්වභාවයේද තියෙන්නේ ඊට වඩා නීච ස්වභාවයක්ද නීච ස්වභාවයක් ඒ අනුසාරයෙන් අපිට හිතා ගන්න පුළුවන් නේද මේ හිතනේ මුල මේ හිතේ තියෙන දේවල් නොව මුල් වෙලා තියෙන්නේ මේ හිතේ තියෙන කිලුටින් නෙව මේ ප්‍රශ්න ඔක්කොම හැදෙන්නේ මේ බඳු හිතක් නිසානේ මගේ කය වරදින්නේ මේ බඳු හිතක් නිසානේ මගේ වචනේ වරදින්නේ මේ හිතට එකතු වෙලා තියෙන දේවල් මං කුඩාවදීදී දැක්කේ නෑනේ මං තරුණවදීදී දැක්කේ නෑනේ මං මහලුවවදීදී දැක්කේ නෑනේ කියලා ඇයි බාහිර දේ බලන්න පුරුදු වෙච්ච කෙනෙකුට තමාව පෙනෙවිද නෑ තමාව බලන්න පුරුදු වෙන කෙනාට තමයි තමාව පෙනෙන්නේ ඒ නිසා පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවෙන් ගවේෂි සූත්‍රයෙන් අපි ඒ කරුණ ගන්න ඕන හිතට මොකද්ද උන්වහන්සේ වදාළා හික්මෙන්න කිව්වා තියෙන ගුණයට වඩා වැඩි ගුණයක් ඇති කර ගැනීමට. හැබැයි ඒක දැන් ඒ කාලේ නම් කටින් කළා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000යි. ඒ කාලේ මිනිසුන්ට විශේෂ හැකියාවක් තිබ්බා. ඒ තමයි කීන කරුණ වහවහ වැටහීම. ඊනකට ඒ වැටහෙන කරුණට අනුව මාර්ගයේ ගමන් කිරීමට ඇති හැකියාව. දැන් ඒ මොකවත් නැහැ. ඉතින් මේ නිසා දැන් තියෙන ඊට වෙනස් එකක් අපට. දැන් තියෙන්නේ කිසි කෙනෙකුට නොකිය. හිමින් හිමින් තමන්ගේ ජීවිතය තුළ අර වරදින්ද තියෙන තැන් හොය හොයා හදාගන්න එක. වෙන කිසිම මේකට නම් පිහිටක් තියේවි කියලා හිතන්න බෑ. වරදින්ද තියෙන තැන් හදාගැනිල්ල තමයි. ඒ දැන් තමන්ට තේරෙනවනේ වරදිනකට එතකොට තේරෙනවා. මෙන්න මෙතනින් මට වරදිනවා. මෙන්න මෙතනින් මට වරදිනවා. අනුන්ගේ වැරද්ද හදන්න යන්න එපා. මොකද හේතුව? අනුන්ගේ වැරද්දි හදලා කෙලවරක් කරන්නට බැරිය. පුළුවන්ද කරන්න කෙලවරක්? බෑ. තමන්ගේ වැරද්ද හදලා කෙලවරක් කරගන්නට පුළුවනි. ඇයි මේකේ අඩි පහමාරනවා? මේකේ කෙලවරක් කරගන්නට පුළුවනි. අනුන්ගේ වැරද්දි අනුන්ගේ ඇදි හොයලා අවසන් කරන්නට බෑ. මුළු ලෝකෙම හොයනවා ඒක. අවසන් වෙන්නේ නැත. නමුත් තමන් තමන්ගේ වැරද්ද හොයාගෙන අඩුපාඩු හදාගත්තාම ලෝකයේ කෙසේ වෙතත් තමන්ට රැකවරණේ තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ පණිවිඩ ඒක නෙවෙයිද? බුදුරජාණන් වහන්සේගේ පණිවිඩ ඒක. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මයේ හරියට අවබෝධ කරගත්තොත් ඒක තියෙනවා කොහොමද? ඒකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං ධම්මෝහවී රක්ඛති ධම්මචාරී. කොහොමද රකින්නේ? චත්තං මහන්තං යථා වස්ස කාලේ ඒසා නිසංසෝ ධම්මෝ සුචින්නෝ න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී. පහාය මානුසං දේහං දේවකායම් පරිපූරිසං. කියන්නේ ධර්මයේ හැසිරෙනවන යම් කිසි කෙනෙක් වහින වෙලාවට කුඩේ යට ඉන්නවා වගේ කියනවා. එහෙනම් වහින වෙලාවට අපි පිරිසක් එක්ක බිල්ඩිමකට රිංගනවා නෙමෙයි. චත්තං මහන්තං යථා වස්ස කාලේ විශාල කුඩයක් යට වැස්සට සිටිනවා වගේ. ඒසා නිසංසෝ ධම්මෝ සුචින්නෝ. ධර්මයේ හරියට පුරුදු කළෝතින් ආනිසංසය මෙයයි. න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මචාරී කෙනා දුගති යන්නේ. එහෙනම් අර අම්මට වැරදුනේ කොහෙන්ද? තමන්ගේ ගුණේ හේවිල්ල තමයි ධර්මචාරී බව. දැක්කද ධර්මචාරී බව කියන්නේ එතකොට මොකද්ද? තමන් ගුණවත් වෙන්නට කරුණු සෙවීම. තමන් ගුණවත් කරුණු උපදවා ගැනීම. ඒ පිහිටුවා ගැනීම ධර්මචාරී බවයි. එතකොට ධර්මචාරී බව ඇතිකර ගැනීමට අර අම්මට ප්‍රමාදයටපත් වුණා. අර දේශේ ආපු වෙලාවේ හිතට ප්‍රමාදයටපත් වුණා. ඒ ප්‍රමාදේ හේතුවෙන්ම ඒ අම්මා දුගතියේ ගියා. එක වතාවක හෝ දුගතියේ ගියොත් ආයේ බේරිල්ල ලේසි නෑ. ඒ නිසා ඔබ හොඳට මේක තේරුම් ගන්න. කවුරුවත් ඉන්නේ රකින්න. නමුත් කිසි දෙයකට බය වෙන්න එපා. තමාගේ ගුණේ තමාව රකින්නවා. තමා උපදවාගත්තු යහපත තමාව රකින්නවා. තමා උපදවාගත්තු කුසලය තමාව රකින්නවා. තමා උපදවාගත්තු ධර්මය තමාව රකින්නවා. බාහිර කෙනෙකුගෙන් රැකවරණයක් හොයන්න එපා මේ කාලේ. තමාගෙන්ම ගුණයකින් රැකවරණයක් හොයාගන්න. ඒක හැබැයි කිය කියා ලබා ගන්න බෑ. මම නම් කේන්ති ගන්නෑ, මම නම් තරහ ගන්නෑ කියලා ලබා ගන්න බෑ. මොකද හේතුව? එහෙම කටින් කියලා කේන්ති නොගෙන හිටපු කෙනෙක් මේ කාලේ නම් නෑ. ඒක එහෙනම් කටින් නෙමෙයි කරන්න තියෙන්නේ, හිතෙන්මයි කරන්න තියෙන්නේ. හිතාගන්න බෑනේ මනුස්සයාගේ ජීවිතේ යන රටාව දැන් අපි දන්නවා කල්ප 100ක් ඇතුළත බුදුරජාණන් වහන්සේලා කී නමක් පහළ වුණාද අත්තම විපස්සි සික්ඛි වෙස්සභූ කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම එතකොට කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම මේ බුදුරජාණන් වහන්සේලා කොයි යුගයේද මේ මහා භද්‍ර කල්පේ මේ කල්පේ පහළ වෙන්න කල්ප කීයකට කලින්ද සික්ඛි වෙස්සභ බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ 30 කල්පයකට කලින් ඒ කල්ප 30කට කලින් කල්පය ගණන් කළ හැකි දෙයක්ද ඇහුවා බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ කල්පය ගණන් කොට පැවසිය හැක්කක්ද භික්ෂුව කල්පය ගණනින් කිව හැක්කක් නොවේ ඊට පස්සේ ඇහුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කල්පය තේරුම් ගැනීමට උපමාවක් පැවසිය හැකිද භික්ෂුව උපමාවක් පැවසිය හැක්කේය ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා භික්ෂුව යොදුනක් උස යොදුනක් කියන්නේ කිලෝමීටර් 10ක් යොදුනක් උස යොදුනක් පළල ගල් පර්වතයක් තිබේ මේ ගල් පර්වතය අවුරුද්දකට වතාවක් සිනිදු සීලයකින් පිසදමනු ලැබේ කාලයාගේ ඇවෑමෙන් ගල් පර්වතය පොළව දක්වා ගෙවී යන්නේය එනමුදු භික්ෂුව කල්පයේ ගෙවී නැත එතකොට අපිට හිතාගත හැකි නේ කල්පයේ කියන්නේ කොපමණ කාලයක්ද කියලා ඒ 30 කල්පයකට පෙර ඒ කියන්නේ වෙස්සබු බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂුණීන් පිරිසක් හිටියා ඒ වෙස්සබු බුදුරජාණන් වහන්සේගේ සෑයට වන්දනා කරමින් පෙළට යන ඉස්සරහන් ගිය භික්ෂුණියට කිවිසුමක් ගියා කිඹුහුමක් ගියා හොටු විසුණා චෛත්‍ය අංගණයට මිදුලට පිටිපසින් ගිය භික්ෂුණිය නීතිකාරයා නීතියට පිරිසිදුව තියෙන්නට ඕන කේන්ති ගියා චි කිව්වා මේ ගණිකාවක් වගේ නොසැලකෙලෙන් හිටපු හැටි කිව්වා අර භික්ෂුණිය අනේ මට සමා වෙන්න මගෙන් වැරදක් වුණා කියලා සමාව අරගෙන ගියා ඒ කිවිසුම හැරිය භික්ෂුණියේ රහතන් වහන්සේ නමක් රහත් භික්ෂුණියක් පිටිපස්සෙන් ගියපියෙක් කෙන නිකම්ම නිකම් භික්ෂුණියක් එයාට ඕනුනේ පිරිසිදු තියාගන්න විතරයි කොච්චරනම් පින්කම් කරන්න ඇද්ද කොච්චරනම් ධර්මයේ පුරුදු කර කර ඉන්න ඇද්ද නමුත් අර අනවශ්‍ය දෙයකට කට දෙමිල්ල නිසා අදාළ නැති එකකට කට දෙමිල්ල නිසා අනවශ්‍ය කරුණකට කට දෙමිල්ල නිසා වැරදි විදියට කට පාවිච්චි කිරීම නිසා මරණින් මත්තේ නිරයේ ගියා අර චූටි වචනය ඇමුණුනේ කොහේද ඒ ජීවිත කාලේ ඒ භික්ෂුණිය මොනතරම් වචන කියන්නට ඇද්ද මොනතරම් හොඳ දේවල් මියුරු තෙපුල් කියන්න ඇද්ද ඒ සියල්ල තරාදියකට දමද්දී අර ජීවිත කාලේ පුරා කරපු වචන එක පැත්තක අර වචනය බර වැඩි ඒ පැත්ත පාත්තුනා දන්නේවත් නෑ තමන් මෙවැනි වචනයක් කිව්වාද කියලා මතකවත් නෑ ගුණවතියකට ගුණින් පිරුණු උතුම් කෙනෙකුට උතුම් චරිතයකට ගැරහීම කොච්චර බරපතලද මරණින් මත්තේ නිරේ කල්ප 30කට කලින් එදා ඉඳලා එක ආත්මිකවත් විවාහ වෙන්න බෑ ගණිකාවක් 30 කල්පයක් පුරා ගණිකාවක් දරුවෝ නෑ අම්මා කියලා වැළඳ ගන්න දරුවෙක් නෑ සොඳුර කියලා කතා කරන්න ස්වාමියෙක් නෑ අන්තිමාත්ම භාවයේ ගහක් යට 16 හැවිරිදී යවුන් කතක් වගේ ඌපපාතිකව ඉපදුනා රජවරු කිව්වා සිටුවරු කිව්වා අපට ඕනේ අපට ඕනේ කියලා සම්මත කළා නෑ හැමෝටම එකයි හැමෝටම කියලා ගණිකාව වුණා අඬ අඬ ආවා अपे भाग्यवत बुद्धराजानन वहाँ से के सासुने सासुंगत वेला बिक्षुनिया क्वेला एकार्म विपाके गिवा दमा अंब पाली तेरनी पीरनिवन पैवा ऐ गैलूना दर्मे निशा ऐ निदास सुना कार्मे विसिंग हदा दिन बिहिसुनु इरनमिं ऐ मिदी गिया कार्मे विसिंग निर्माणे करने केलेसुन तुलिं बिहिवन रैलिंग युतु वेगवत सद पहरीन मिदी ऐ अमा निवन नम दूपतट गुडवुना ऐ निशा ऐ गन सीता दी सातुतुई ऐ गैलूना इहेमनं ऐगे खाताव अपट पालक वेन्नी अप गैलूनु दावसताय दम बलन नहीं तला एक वचन्य कहम गेहाम ये वचनीन हैदेन लोकी अपट पेन वादे वैरदुन वचनीन तमाव रेगन्यान लोव तमा दकीद ने मेनिसा पिंगवाकनी बुद्धरोजान अन्वासिके धर्मे थुलिं अपट हेली दराव करन लोके इता विशालाय बुद्धरोजान अन्वासिके धर्मे थुलिं अपदकिन लोके अति विशालाय बुद्धरोजान अन्वासिके धर्मे थुलिं अपट दूर ऐंठ बंबलो सीट गिनी जालावल अतरे अदोना नगन निरीसाता दक्वा मैं सिर लोक अप इदिरिये दिस्वे अंधकार लोक दारुवन सेमिया बित्ति हातर सिविलिमयाट हिरवेला तिबिच्च लोकें मिदी मैं सुविशाल लोके थुल गसागन्यन परंडला पतक बांधु मैं जीवितिय तेरुंगन्नट लबेन्नी बुद्धरजानन वहासिके धर्मिन नोवेद तेनिसा बुद्धराजान वासे के धार्मिकतम में एक-एक लोक गने आप इगन गाते उप कहमति दे दुखित लोक वले याली याली वैटी आंधोना नागमिंग वासे करने कहमति नहीं द नमुत ये लोक करा यान्ना उदया उबे खादवती रहन्दी नहीं द इते कोटे उप कहमति उन्ह थाके कहमति उन्हात ये लोक ये हैदेन वानोवे ये नंगे किं बेरे हादवती रेंदुनु यंग अकुसल ऐड ये अकुसल मैडलमिन ये अकुसल याटकोट ये अकुसल गिवादममिन कुसलेमी इस्मत कीरी मनोवेद तेनिसा ये कुसले इस्मत कीरी में अप में धर्मे तुलिं बांग वितुन्नुहां से की धर्मे तुलिं कले तुदया वो बट बुद्ध रजाननुहां से सारण्यान्न लेबुना एके पालेवेन्नी एकाय धर्मे शरण्यन्न लबुना धर्मे पालेवेन्नी एकाय मम आसवल तन मम आरक कला मेक कला किवट पालयक नै हई मम मम किए कि एक कलाट वडक नै अपिट अपि एतुले कोहमद कियलाय अपि बलागत युत्ते एतुले पेनुनु तमाय हरि वेडे हरि एक ईट पछि तमाय टिकेन टिक अपट बेरुमक कर गन्नट पुलुवंग वेन्नी तम तमंगी एक निदंबलन में खरनों से बुद्ध वचन कोचर पहेदिलो पेन वादे बुद्ध रजान वहाँ से वदाला मिहम नतं माता पिता खाईरा अन्य वापित न्यातका मावे पिए खो अन्य वो न्याती खो में कर नोदे सम्मा पनिहितं चित्तं सेयसु नं ततु करे मैनविन पिहितवु सित तमाव श्रेष्ठत्वे पत् कराय कुच्चर एत्ता दनेद कुच्चर एत्ता द ए निसा तमा अतिम एकै बुद्धराजानन वासी वदाले अत्त दीपा विहरत अत्त सरणा तमंगम दूपत करगन्न अत्त सरणा तमंगम सरण करगन्न अनन्य सरणा वेन केनेकुट सरण वेन्नट बै ति मे निसा දැන් කාලයක් ඔබ ධර්මය අහන නිසා ඔබට මේවා වේගින් තේරුම් යනවා. හැබැයි අර එකතැන කෙතැනකින් තමයි අපි ගොඩ යන්නට ඕනේ. අපි මේ සසරේ පිරිහිච්ච යුගයේ නිසා අපි ධර්ම මාර්ගයේ එනකට මොකද්ද සිද්ධ වෙන්නේ? එකතැන කෙටෙනවා. යැවෙන්නේ. යැවෙන්නේ. කොහොමද යැවෙන්නේ ඇත්තේ? ගවයා යන්නේ මී කියලා පිටිපස්සේ කකුල් දෙක උස්සනවා. ආයි තඩස් ගහලා ඒ කකුල් දෙකෙන් වැටෙනවා ඉස්සරහ කකුල් දෙක යන්නේ. එතකොට ගවයා කොච්චර ඉස්සුවත් පිටට පේන්නේ ගවයා පැන පැන යනවා වගේ. ගවයා එක තැන. එහෙම වේවිද? එහෙම නොවෙන්නට නම් අපි හරි විදිහට තීරුම් අරගෙන ටික ටික නමුත් දියුණු කරගන්නට ඒ භාග්‍යවත් අරහත් සම්බුදු රජාණන් වහන්සේගේ පිහිට සලසා ගන්නට අපට වාසනාව ලැබේවා. සාදු.